මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති එදා පැහැදිලිව කිව්වේ අගමැතිවරයා විදියට මහින්ද රාජපක්ෂ එන්නෙත් නැහැ පරදිනවා ආවත් දෙන්නෙත් නැහැ කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකට සුදුසුත් නැහැ කිව්වා වහින්වරෝ කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි මේ රටේ නායකත්වයට සුදුසු එකම පුද්ගලයා මේ රටේ අනාගතය බාර ගන්න පුළුවන් එකම පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක කියන එක තමයි මෛත්‍රීපාල මහත්තයා එදා වහින්වරෝ භාෂාවෙන් කිව්වේ ඒක තමයි ඇත්ත